ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි චන්ද්‍රයා ප්‍රධාන මේ පින්නතුන් අද මේ හිමිදිරි පාන්දර විහාරස්ථානයේ කරාසුනේ ඊටම වැදගත් අරමුණක් නිමිති කරගෙන පසුගිය දා උපන්දිනයේ සමරපු අපේ චන්ද්‍රයයට ආශිර්වාද පිණිස මහා සංඝරත්නයේ බැහැදකලා දානමාන ආදී පූජා කරලා ආශිර්වාද සලසා ගන්නටයි ඔබ මේ බලාපොරොත්තු වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ගත්තොත් අපි මේ ජීවත් වෙන්නේ ඊටාම සෞභාග්‍යමත් සමයක. හරියට ඊටාම දුර බැහැර කාන්තාරයක් මැද්දෙන් ගිහිල්ලා ෂේම භූමියකටපත් වෙලා ඊටාම සස්රීක ගහකොළ තියෙන, ජලය තියෙන, ආහාර පාන තියෙන ප්‍රදේශයකට අපි ළඟා වුණා වගේ අපේ මේ ජීවිත කාලය කියලා කියන්නේ ඊටාම සස්රීක සෞභාග්‍යමත් සමයක්. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපි මේ ජීවත් වෙන්නේ සම්බුද්ධෝත්පාද කාලයක. ලෝකයේ අති දීර්ඝ කාලයකට වරක් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය අහන ලැබෙන මහා සංඝරත්නයේ වැඩ සිටින කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් මෙවැනි කාලයක් අප සලකන්නේ ෂණ සම්පත්‍ය ලැබපු අවස්ථාවක් විදියට. ඉතින් මෙවැනි කාලෙක යම් කෙනෙක් මනුස්ස ලෝකෙහි වාසනාවන්ත උපතක් ලැබලා හොඳ බුද්ධියක් ඇතුව ජීවත් වෙනවා නම් ඒ තැනැත්තාට හැම දවසක්ම තමන්ගේ උපන්දිනයක් වගේ සමරන්නට පුළුවන්. ඉතින් අන්නේ දවස සාර්ථක කරගන්නට ක්‍රමය තමයි බුදුහාඳුරුව අපට දේශනා කළේ. අපේ හිත නිතරම පිරිසිදුව තියාගන්න පුළුවන් නම්, බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් නම්, මංගල සූත්‍රයේ සඳහන් වෙන විදිහට දානය, ධර්මචර්යාව ආදී, මව්පියන්ට සැලකීම, ඥාතීන්ට සැලකීම, කළගුණ සැලකීම ආදී මෙන්න මේ ගුණාංග අපේ ජීවිතවල හැකිතාක් වර්ධනය කරගන්න පුළුවන් නම් එපමණට අපේ ජීවිතයේ ඒ සෞභාග්‍ය, යහපත, මංගල්‍ය දිනු වෙනවා. ඉතින් චන්ද්‍රයයට තමන්ගේ ජීවිතය ගැන හුඟක් සතුටු වෙන්න පුළුවන්. තමන් වාසනාවන්ත දෙමෝපියන් ලැබුවා, හොඳ ගුරුවරුන් ඇසුරු කළා, සාමීන් වහන්සේලා ආශ්‍රය කරන් ලැබෙනවා, ජීවිත කාලයේ පුරාම නිරතුරුව දාන ආදී පින්දහම් කළා, දෑතින් මහන්සියෙන් තමන් හම්බ කරපු ධනෙන් ස්වාමීන් වහන්සේලාට ශාසනයට කැපවීම කළා, තමන්ගේ ශ්‍රමයෙන් නොයෙක් විදියේ උපකාරයන් ශාසනයේ උන්නතිය සඳහා සිදු කළා. ඉතින් තමන් කළා වූ මේ පින්කම් ගැන නිතර සිහිපත් කරන්න, අම්මට තාත්තට සලකපු හැටි, ඥාතීන්ට උපකාර කරපු හැටි, ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරපු හැටි, දාන ආදී පින්දහම් කරපු ආකාරය, අසරණයට පිහිට වෙච්ච හැටි, ලෙඩ වෙච්ච අයට කරපු උදව් උපකාර, දුප්පත්යට කරපු සැලකිලි, මේ හැම දෙයක්ම නිරතුරුව කල්පනා කරන්න. එහෙම කල්පනා කිරීමම තවත් තමන්ගේ කුසලය දිනු කරගන්නට හේතුවක් වෙනවා. මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ ඉමහා ශ්‍රද්ධාවෙන් සූදානම් කොට තියෙන දාණය මහා සංඝරත්නයට පූජා කරන්නට. මහා සංඝරත්නය වෙනුවෙන් අපි යමක් පූජා කරනකොට එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය සියලුම ස්වාමීන් වහන්සේලා අප සිහිපත් කළ යුතුයි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සැරියුත් මොගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වෙලා මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලාගෙන් මේ ශාසනයේ මුල් බැසගත්තු මහා මහින්ද වැනි ස්වාමින් වහන්සේලාගෙන් ලෝකව්‍යාප්ත වෙච්ච මහා අරිට්ඨ වැනි මහරහතන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා භූමිය තුළ ස්ථාපිත වුණු ඉන්දියාව විතරක් නෙවෙයි බුරුමේ, තායිලන්තයේ, කාම්බෝජයේ, ලාඕස් ආදී තේරවාදී බුදුදහම තියෙන රටවල්, ඒ වගේම වියට්නාමය, කොරියාව, ජපානය, චීන ආදී මහායාන බුදුදහම තියෙන රටවල්, ඒ වගේම මහායාන තේරවාද දෙකම තියෙන ලෝකයේ සියලුම මහද්වීපවලට අයිති විහාරස්ථානවල ඉන්න ස්වාමින් වහන්සේලා මේ හැම දිනෙකම අප මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. අතීතයේ වැඩ සිටිය, වර්තමානයේ ලෝකයේ පුරා වැඩ සිටින, අනාගතයට මේ ශාසනයට ඇතුළත් වෙන කියන අගත, අනාගත, චතුදිස්ස, සංගස දිනේ කියලා සඳහන් වන ආකාරයට පැමිණි නොපැමිණි අතීත, වර්තමාන, අනාගත සියු දෙස වසන සියලු මහා සංඝරත්නය උදෙසා උන්වහන්සේලාගේ සීලාදී ගුණෙනට කරන ගුණ පූජාවක් ලෙසත් උන්වහන්සේලා ශාසන වෙනුවෙන් කරපු අප්‍රමාණ කැපවීමක් වෙනුවෙන් කරන කෘතඥතාවයක් සේ සලකා තමන් ඉමහත් ශ්‍රද්ධාවෙන් ධාර්මිකව සියතින් සකසාගත්තු මේ දානය උතුම් වූ මහා සංඝරත්නයට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරමු පූජා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍ය කියලා දානය පූජා කරන්න. ඉමං බික්ඛං සපරික්කාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්කාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්කාරං බික්ඛෝ සංඝස්ස දේම. ඒ වාක්‍යය කියනවා සමගම පින්නතුන් සතුව පැවති දානය මහා සංඝරත්නය උදෙසා පූජා වුණා. ඉතින් චන්දරයියා, නන්දි නෝන, තාරක මහත්මයා, අනුජ නෝන, ඔබ හැම දෙනාටම සතුට වෙන්න පුළුවන්. ඔබේම දෑතින් ඔබම වෙනුවෙන් ඔබේම මව්පියන්ට, ඥාතීන්ට ඔබට යහපත පිණිස හේතු වන උතුම් සංඝසතු දානමය පින්කමක් මේ හිමිදිරි පාන්දර සිද්ධ කළා කියලා. අපේ ජීවිතවල තියෙන ලොකුම රැකවරණය තමයි බුදුහාඳුරන්ගේ බුදුගුණ, උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ සිහිපත් කිරීම, සද්ධර්මයේ ස්වකහත ආදී ගුණධම් සිහිපත් කිරීම, මහා සංඝරත්නයේ සුපටිපන්නත ආදී ඒ උතුම් සංඝ ගුණ සිහිපත් කිරීම, අපට නිරතුරුව බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවණේ ගුණ සිහිපත් කරන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක්, රැකවරණයක්, සතුටක්, සැනසීමක් වෙනස හේතු වෙනවා. බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවණ ඇසුරු කරන ගමන් හැකිතාක් දුරට කර්මයේ පිළිබඳ විශ්වාසයෙන් දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපි රැස් කරගනිමු. ඒ වගේම අනිත්‍යතාවය පටිසම්පාදයේ පිළිබඳ අවබෝධයෙන් යුතුව හැකිතාක් දුරට සීල, සමාධි, ප්‍රඥාදී මේ උතුම් ගුණධම් දිනු කරගන්න උත්සාහ කරමු. ඉතින් අද දින මේ සිදකලාව මේ උතුම් පින්කම ඔබ හැම දෙනාගේම ජීවිතවල අනාගත කාලයේ හැමතිම සෞභාග්‍යමත්ව නිදුක්ව නිරෝගීව සිදු කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පින්නතුන්ගේ ඥාතීන් මෙහි වෙසෙන අය වගේම ශ්‍රී ලංකාවේ වාසය කරන තමන්ගේ අම්මල තාත්තල ඇතුළු ඒ සියලුම දෙනාට මේ පින උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසත් හේතු වේවා. විශේෂයෙන් තමන් නමින් මියගිය, විශේෂයෙන් චන්දරයියගේ නමින්, නන්දියක්ගේ නමින් මියගිය ආදරණීය දෙමව්පියන් ඇතුළු, ඒ වගේම තාරක මහත්මයා නමින් මියගිය ආදරණීය පියතුමා, අනුජනන මහත්මිය නමින් මියගිය ඥාතීන් ඇතුළු යම්තාක් පරලෝස ප්‍රඥාතින් පින් බලාපොරොත්තුෙන් සිටිත් නම්, ඒ වගේම සංසාරගත ජීවිතේ අපට අමල තාත්තල වෙලා කිරෙන් දහදියෙන් ශ්‍රමයෙන් අපව පෝෂණය කළ අතීතගත අමල තාත්තල හැම දෙනාමත් යම්තාක් පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලුම දෙනාද මේ පින ඒ ඇත්තන් සිදු කරන ලද පින්කමක් සේසලකා සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේගේ ඥාතීන් ඇතුළු සසරගත පින් අපේක්ෂාවෙන් සිටින සියලුම සත්‍යයන් වෙත අප මේ පින් අනුමෝදන් කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මුළු ලෝකයක් සම්බුද්ධ ශාසනයත් ඔබ අප හැම දෙනාමත් යෙහෙන් තව බොහෝ කාලයක් හොඳින් රැක දෙත්වා. දෙවියනටත් මේ පින තමන්ගේ දෙවිසුරු වර්ධනය කරගන්නටත් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරවමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්දේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා හොඳයි චන්ද්‍රයය ඇතුළු ඔබ හැම දිනෙකම බොහොමත්ම සතුටට පත්වන්න ඉමා ශ්‍රද්ධාවෙන් අද දින සිදු කරන්න බලාපොරොත්තු වන දානමය පින්කම ඉතාම මැනවින් සම්පූර්ණ වෙන අවස්ථාව. ඉතින් තමන්ගේ ජීවිත කාලය පුරාම සිදු කරපු පින්කම් මේ අවස්ථාවේදී හොඳට සිහිපත් කරගන්න. ඒ සියලු පින්කම්වල පුණ්‍ය ඵලය තමන්ට ආශිර්වාදයක් වෙනස හේතු වේවා. ඒ වගේම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ස්වාමින් වහන්සේලා ජීවිත කාලයේ පුරාම සිදු කළා වූ ශීලාදී උතුම් පිළිවෙත්වල බලයෙන්ොත් ඔබ හැම දිනාටම නිරුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. මේ උතුම් පින්කමල අනිසංසයෙන් මෙලව ජීවිතයේ යහපතත් සතුට සැනසීමත් පරලෝ ජීවිතයේ සුගතිගාමීත්වයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැන් ස්වාමීන් වහන්සේලා ඔබ හැම දිනාටම ආශිර්වාද කරන ගමන් විශේෂයෙන් පසුගිය පෙබරවාරි 14 වෙනිදා උපන්දිනය සමරපු අපේ චන්ද්‍රරාජ සිල්වා චන්ද්‍රයයට තෙරුවනේ ආශිර්වාදයෙන් බුදු දම සංඝ කියන තෙරුවනේ ආනිසංසයෙන් මේ ස්වාමින් වහන්සේලාගේ ගුණ බලයෙන් එවාගෙම දේශනා කරන්නා වූ පිරිත් දේශනාවේ ආනිසංසයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. අනාගතයේ සියලු යහපත් ඇතුමන් සඵල වේවා. මේ පින අප හැම දිනාටම උතුම් වූ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමින් වහන්සේලා පිරිත් දේශනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට හුම්කන් දෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි.